එකීමට හේතුවක් මේ දිනතුන් අප මුලදීම සඳහන් කළා. විදර්ශනා භාවනා කරන අය විසින් විදර්ශනා භූමිය කියන එක දැනගන්නට ඕන. විදර්ශනා භූමිය නම් පංච උපාදාන සංග්‍රහය. ඒ පංච උපාදාන සංග්‍රහයයි විදර්ශනාවට මංගලම්. ඒන් කලොලු කොට දැනගැනීමේ තිබෙන්නේ රූපෝපාදාන සම්දෝ යම්ින් දැක්වෙන රූප සංග්‍රහය තුලයි. අප උපාදාන සංග්‍රහ යා ඒවා සමාන් කරන්නේ කවර දෙයින්ද කියන මේ කාරණය මුල් කතාවලදී කිව්වා. කාම උපාදාන, විචු උපාදාන, සීලබ්බ උපාදාන, අත්වාද උපාදාන කියන උපාදාන හතරෙන් අල්ලාගම් ලබන පදින් ගම් ලබන අරමුණු පහක් හැටියට නැත්නම් සංඝ පත හැටියටයි ඒ පංච උපාදාන සංගය අප දැනගත්තේ. එයින් රූපෝපාදාන සංගයේ කියේ සීත උෂ්ණ අඩගිනි විපාක ආදී වූ විරුද්ධ සත්‍යයන්ගේ විපාරයට පැමිණෙන රූපය ධර්ම රූපය කියන මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය අනුව අපි මේ රූප පිළිබඳව කතා කරමු. එයින් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන සතර මහා භූත පිළිබඳව විස්තරයක් කළා. ඊළඟට උපාදාන රූප වශයෙන් දැක්වෙන 24ක් තිබෙනවා. ඒ කර්මජ රූපයන් දැක්වලා චක්කුප්පසාද, සෝතප්පසාද, ධාරප්පසාද, විභාප්පසාද, කායප්පසාද කියන ඒ ප්‍රසාද රූප පහ ඊතරුව කියගෙන භා රූප දෙක. ඉතිභාව රූපය, කුම්භාව රූපය කියන ඒ භාව රූප දෙක පිළිබඳ විස්තරයේදී අප පසුදිය කතාවලදී කළේ. ඊළඟට කියන්නට තිබෙන්නේ ජීවිත රූපය කියන රූපය. චක්කු, සෝත, ඝාන, ජීවා, කාය, ඉතිභාව, කුම්භාව ජීවිත හදය කියලා කර්මජ රූප නවයක් දැක්කේ. එයින් ජීවිත රූපය ගැන ඊළඟට විස්තර කෙරෙන්නට තිබෙනවා. ජීවිත රූපය කියනකොට මේ රූපයන්ටම ඇතුළත් ධර්මයක් බව එයින් තේරුම් ගත යුතු තිබෙනවා. ඒක කර්මයෙන් හටගන්නා රූපයක්. කර්මයෙන් හටගන්නා රූපයක් වූ ජීවිත රූපය රූප ජීවිතේන්ද්‍රිය කියන නාමයෙන් දැක්වෙනවා. ඉන්ද්‍රිය රූප අටක් දක්වන තැනදී එක ඉන්ද්‍රිය රූපයක් හැටියට දක්වන්නේ ජීවිත රූපය. ඒ නිසා ඊට ජීවිතේන්ද්‍රිය කියන නාමය. චක්ඛේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ඝානේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය, ඉන්ද්‍රිය, පුරිතේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය කියලා ඒ රූප අට දක්වද්දී ජීවිතේන්ද්‍රිය කියා නම් කරන්නේ මේ රූප ජීවිතේන්ද්‍රිය. ඒකට ජීවිතේන්ද්‍රිය රූපය නැත්නම් රූප ජීවිතේන්ද්‍රිය කියලා නම් කරනවා. තවත් ජීවිතේන්ද්‍රිය කියා ධර්මයක් අපේ ධර්මයේ ඉගැන්වෙනවා. එයින් වෙන් කර ගැනීම සඳහා තමයි රූප ජීවිතේන්ද්‍රිය නැත්නම් ජීවිතේන්ද්‍රිය රූපය කියලා මේ රූපය නම් කරන්නේ. ඒ අනිත් ධර්මය නම් එයත් ජීවිතේන්ද්‍රිය කියලාමයි නම් කර තිබෙන්නේ. ඒ ඇතුළත් වන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකී කියන චෛතසික හතෙන් එකකට. හස්ත, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනස්කාර කියන මේ හතෙන් ජීවිතේන්ද්‍රිය කියා උත්තර දක්වන්නේ රූපයක් නෙවෙයි චෛතසිකය. සිත තමයි උපදන ධර්මයක්. හැම සිතකම තිබෙන ධර්මයක්. කිසිදු සිතක ඒ ජීවිතේන්ද්‍රිය කියන චෛතසිකයේ නැත්තේ නැහැ. හැම චෛතසිකකටම පොදු වූ චෛතසිකයක් බැරි එය සබ්බ චිත්ත සාධාරණ චෛතසික හතෙන් එකක් වශයෙන් එය නෙවෙයි මේ රූප ජීවිතේන්ද්‍රිය. රූප ජීවිතේන්ද්‍රිය කර්මය නිසා කර්මයෙන් උපදවන කර්මයෙන් හටගන්නා රූපයක්. දැන් මෙතෙක් අප ඉගෙනගත් රූප වලින් ඒකාන්ත කර්මයෙන්ම හටගන්නා රූප වශයෙන් දැක්විය යුතු තිබෙන්නේ චක්කු සෝත ධාන ජීවා කාය ප්‍රතිභාව කුම්භාව කියන දැනගත්ත ඒ රූපයි. ඊට කලින් අප ඉගෙනගත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර කර්මයෙන් නිසා හටගන්න. තව අනිත් ප්‍රත්‍යයන් නිසා හටගන්න. කර්මජ චිත්තජ ඉන්ද්‍රිය ආහාරජ කියන ඒ සමුච්ඡාන වශයෙන් දැක්කම ඒ ප්‍රත්‍ය වශයෙන් දැක්කම ප්‍රත්‍ය හතරෙන්ම ඒ පඨවි ආදී ධාතු හතර උපදවනවා. ඒ නිසා ඒ පඨවි ආදී ධාතු හතර ඒකාන්ත කර්මජ රූප නෙවෙයි. ඒවාට කියනවා අනේකාන්ත කර්මජ රූප. ඒකාන්ත කර්මජ රූප නම් කර්මයේ නිසාම උපදවන දෙන කිසිදු හේතුවක් නිසා නූපදවන ධර්මවත්. ඒවා ඒකාන්ත කර්මජ රූප. ඒවා තමයි චක්කු සෝත ධාන ජීවහා කාය ඉතිභාව කුම්භාව ජීවිත ඊට පස්සේ කියන්නට තිබෙන හදේ කියන ඉතින් අපමුලදීම දැනගත්ත කාරණයක් තමයි ඒ උපාදා රූප උපාදාය රූප කියන මේ නමින් දක්වන ලද ඒ රූප 24 පටවියාදී ධාතු සතර මුල් කොටයි ඇතිවන. පටවියාදී ධාතු සතර නොමැති තැනක නොමැතිව චක්කු සෝතාදී ඒ ප්‍රසාදයන්ගේ පහළ වීමක් වන්නේ. එතකොට චක්සු කියන මේ ප්‍රපාද රූපය ඇති වෙන්නද නම් එය පටවියාදී ධාතු සතරත් එක්කම උපදින්නට ඕන. ඒ නිසා තමයි මේ පටවියාදී ධාතු සතරත් ඒ ධාතු සතර එකුතන ඇතිවෙන වන්න ගන්ධ රසෝජා කියන ඉතිරි රූප හතර ජීවිත රූපයක් මේ අප ඉගෙන ගන්නට යන ජීවිත රූපය චක්කු ප්‍රසාදයක් කියන මේ භාය එක නිතියක් කලාපයක් හැටියට පහළ වෙනවා කියන්නේ. ඒකයි චක්කු දන්ත කලාපය. ඒ කියන්නේ පටවියාදී ධාතු සතරේ නිරෝධ චක්කු ප්‍රසාදාදී ඒ ප්‍රසාද රූපයන්ටද හටගන්නට බෑ. එතකොට ඒ ඇතිවන චක්සුරා ඒ චක්සුරාදී ප්‍රසාදයන් සමග උපදනා ඒ ධාතු මොන හේතුවෙන් හටගන්නායවද? ඒවාද කර්මයෙන් හටගන්නාය. එතකොට ඒ කර්මයෙන් උපදවන රූප කලාපයට ඇතුළත් පඨවි ධාතුවක් තිබෙනවා, ආපෝ ධාතුවක් තිබෙනවා, තේජෝ ධාතුවක් තිබෙනවා, වායෝ ධාතුවක් තිබෙනවා, වර්ණ ගන්ධ රසෝජා කියන ඒ හතරක් තිබෙනවා, ජීවිත රූපයක් තිබෙනවා, එවැගේම චක්කු කියන ඒ ප්‍රසාද රූපයක් තිබෙනවා. එතකොට මේ හැම තැනකම ඒ කර්මජ කලාප දක්වන හැම තැනකම ජීවිත රූපය කියන එක එනවා. ඒ ජීවිත රූපයේ නොමැති කර්මජ කලාපයක් කියන එකක් ලැබෙන්නේ නැහැ. හැම කර්මජ කලාපයකම ජීවිත රූපයක් තිබෙනවා. ඒ ජීවිත රූපයේ විතරන්නේ ඒ කර්මජ කලාප පාලනය කිරීම, ජීවත් කරගන්න ඒ ජීවිත රූපේ කරා. දැන් අප කතා කරන විට කෙනෙක් ජීවත් වෙනවා කියන්නේ මේ නොසුඳ පැවතගෙන යන ජීවිත රූපයේ නිකා ඒ පැවැත්ම නිසා. දැන් සමහර විට අප කියනවා කවුරු හරි මැරුණා. මැරුණයි කියන්නේ මැරෙනවා කියන්නේ ඒක භව පරියාපන්නත් ජීවිත ඉන්ද්‍රියත් උපච්ඡේද මරණ ඒක භව පරියාපන්න කියන්නේ එක භවයකට ඇතුළත් වෙන ජීවිත ඉන්ද්‍රියත් උපච්ඡේද ජීවිතේ ප්‍රිය රූපයාගේ ඉන්ද්‍රියාම මරණ මරණය නම් වේ. ඒකට එක භවයක් පිළිබඳව ජීවිතේන්ද්‍රිය කියන්නේ ඒ භවය ලැබෙන මොහොතේදීම හටගත්ත හටගෙන පරම්පරාවතෙන් අනිකුත් රූප මෙන්ම පරම්පරාවතෙන් පැවතෙන්නේ නැහැ. ඒ ජීවිතේන්ද්‍රිය රූප පරම්පරාවේ නූපදනාකාරයෙන් ඉකදී මේ භවයේ තුල නැවත නූපදන ආකාරයේ ඉන්ද්‍රියන් බවක් දෙනා ඒකයි කියන්නේ මරණය මරණය ඒක භව පරියාපන්නත් ජීවිත ඉන්ද්‍රියත් උපච්ඡේදෝ මරණ මෙන්න මේ ජීවිතයේ ඉන්ද්‍රිය රූපය තමා කර්මජ කලාප පාලනය කරන්නේ ජීවත් කරගන්න. ඒ පාලනය කිරීමේ ස්වභාවය වෙන ධර්මය වෙන මේ ජීවිත රූපය අනිත් කර්මජ රූපයන් උපදිනකොටම උපදින. ඒ වගේම මේ කර්මජ රූපයන් දිනනකොට දිනන. එහෙත් පරම්පරාව නොසිඳී මේ භවය නිරුලෙහිම හටගනිමින් පවතින. ඇතිගෙනවා නැතිගෙනවා ඇතිගෙනවා නැතිගෙනවා ඔය විදිහට පැටගෙන යනවා. ඒ හටගැනීම නැතිවි පැවැත්මද නැතිවෙන අවස්ථාව තමයි මරණය කියන එකෙන් දක්වන්නේ. ඒ ජීවිතේන්ද්‍රිය රූපේ ඒක විසබ්දයන්ගේ ජීවත් කරවීම සබ්දයන් ජීවත් කරවීමේ උපකරණයේ වශයෙන් පවත්නා වූ රූප ධර්ම. ඒ කර්මජ රූපයන් එක් කර්මජ රූප කලාපවලයි ඉන්නේ මෙයත් කර්මජ රූපයන් කර්මයෙන් පොදවට රූපයන්. කර්මජ රූපවලට ජීවිතේන්ද්‍රියෙන් තොරව හත ගන්නට බැහැ. ඇති වෙන්නට බැහැ. කර්මජ රූප ඇති වෙනවා නම් ජීවිතේන්ද්‍රිය රූපයක් එක්කමයි ඇති වෙන්නේ. එක මිත්‍යක් හැටියට කලාපයක් පින්ඩයක් හැටියට ඇතිවන්න. එහෙම නැතුව ඇතිවන්නට බැහැ. ඒක කොහොමද? දැන් රූප පිළිබඳ සමුත්ථාන ඉගෙන ගන්න පින්වතුන් දැනගෙන ඇති රූප උපදවන හේතු හතර අප ධර්මයේදී ඉගෙන ගන්න. ශිෂ්‍යන අභිධර්මයේදී කියන රූප සමුත්ථාන හතරක් කම්මං චිත්තං උතු ආහාරෝ චේති චත්තාර රූප සමුත්ථානාමි කියලා අධර්මාත් සංඝා පාඨය. කර්මය චිත්තය කියන සිත, ඍතුව කියන තේජ ධාතුව, ආහාරය කියන මේ කනබන කබලීකාර ආහාරය කියන මේ හතර රූප උපදවන හේතු හතර. එයින් ප්‍රධානම රූප පරම්පරාව වන්නේ කර්මයෙන් උපදවන රූප පරම්පරාව. කර්මයෙන් උපදවන රූප තම මේ භවයේ පිළිබඳ මහ බලයක් පවත්වා. ඒ ඇතිවන්නේ ප්‍රතිසංගි සිතා පෙරපසු නුයි. යම් කිසි භවයකින් චුත වීම චුතිසිත එක සිදුවන. චුතිසිතෙන් කියන්නේ මේ භවය පිළිබඳ වූ අන්තිම සිත. ඒ අන්තිම සිතත් එක්කම විරුද්ධ වෙනවා ඒ භවය පිළිබඳ වූ කර්මජ රූප සියල්ලම. ඒ චුතිසිතට අනතුරුවම අතර ඇති නොවන පරිදි ඊළඟ භවය පිළිබඳ වූ මුල් සිතවල ප්‍රතිසංගි සිත හටගන්නවා. ඒ ප්‍රතිසංගි සිත හටගන්නේ පංචස්කන්ධය පවත්නා ලෝකයන් අතුරේ මේ මෞඛසින් උපදනා සත්වයන් පිළිබඳව වූ ප්‍රතිසංගයක් වශයෙන් නම් ඒ ප්‍රතිසංගි සිතහ පෙරපසු නොවි මෞඛසක නම් දෙනවා කාය දසක, භාව දසක, වස්තු දසක කියන කලාප තුන. උදත් පිරිසයි ගතත් පිරිසයි ඇතැම් කෙනෙකුන්ට භාව දසකය නොලැබී යාමෙන් කාය දසක, වස්තු දසක කියන ඒ දෙක ලැබෙනවා. භාව දසකය නොලැබී යන අය අප දන්නවා ඔය නපුංසක උත්පත්ති ලැබන අය ඔවුන්ට භාව දසකය ලැබෙන්නේ නැහැ. ඒ නොලැබුණු අය එම නැත්නම් මේ තුනම ලැබෙනවා කාය දසක, භාව දසක, වස්තු දසක කියන. ඇතැම් කෙනෙකුට භාව දසකයේ නොලැබී යාම හේතු කොටගෙන කාය දසක, භාව දසක කියන වස්තු දසක කියන ඒ දෙක පමණ ලැබෙනවා ප්‍රතිසංගි සිත හා පෙර පසු නොවි. ඒක ප්‍රතිසංගි සිතත් ඒ තමක උපදනා වූ ඒ කර්මජ කලාපත් කර්මජ රූපත් දෙකම ඉපදෙන්නේ කුමකින්ද කියා ප්‍රශ්නයක් නගතෝ කිව යුතුද කියන්නේ ඒ භවයේ ලබා ගැනීමට ඉවහල් වූ කර්මය. ඒ ප්‍රතිපම්භිය ලබන්නේ යම් භවයක නම් ජාතකතා කලේ මෞ පුසකේ කියලා ඒ භවයේ නම් ප්‍රතිසංතිය ලබන්නේ ඒ ප්‍රතිසංතිය ලබා ගැනීමට ඉවහල් වූ මේ භවයේ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට ඉඩම සිටි කර්මයේදී ඒ ප්‍රතිසංතිත වෙන විපාක පිට ප්‍රතිසංතිත හා පෙරපසු නොවි ඒ සමගම හට ගන්නා කර්මජ කලාපක් කියන මේවා උපදවන. එතකොට කර්මජ රූපයන්ගේ විපාක පිට වූ ප්‍රතිසංතිතේ හේතුව වන්නේ විපාක දීමට ඉඩම සිටි කර්මය. එතකොට කර්මයන්ගේ ඵලය එකක් එකක එක ඵලයකට කියනවා විපාක පිටේ කියලා. අනිත් ඵලයට කියනවා කර්මජ රූපේ. ඒ කර්මජ රූප වලට විපාක කියන නම කියන්නේ නැහැ. ඒක මතක තබාගත යුතු කරුණක්. විපාක කියන නම ලැබෙන්නේ චිත්ත චෛතසිකයන්ට විතරයි රූප ධර්මයන්ට නෙවෙයි. ඒ නිසා කර්මජ රූපයන්ට එක්ක කර්මජ රූපේ කියනවා නැත්නම් කර්මයෙන් ඇතිකර වෙන ලබය කියන තේරුම ඇති කටත්තා රූප කියන නම. මේ නම් දෙක හැර විපාක කියන නම ඉදෙන්නේ. මොකද විපාකේ කියන්නේම විපක්ක භාව මාපන්නා අරූප ධර්මාන නීතං අධිවචන කියලා විපාක පිළිබඳව කියවෙන තැනක එන්නේ. අඤ්ඤමඤ්ඤ විදිට්ඨානං කුසලා කුසලානං පාකාති විපාකා විපක්ක භාව මාපන්නානං අරූප ධර්මාන නීතං අධිවචන. ඒ කීවේ ඕනෝමට විරුද්ධ වූ කුසලා කුසලයන්ගේ වීරු බව ත කියනවායි විපාක කියලා. තවත් ඒක පැහැදිලි කරනවා විපක්ක භාව මාපන්නානම් කිව්වේ මනාපේ පැතුණු බවට නැත්නම් විශේෂයෙන් පැතුණු බවට පත් අරූප ධර්මයන්ට මේ නමක් කියනවා. එතකොට ඒ අරූප ධර්මයන්ට පමණ අරූප ධර්මයේ කියන චිත්තචෛතසිකයෝ ඒ චිත්තචෛතසිකයන් පමණක් ලැබෙන නමකුයි විපාක කියන එක. කර්මය නිසා හටගන්නා රූපවලට කර්මය නිසා හටගත්ත ඒවා කර්මයාගේ විපාක වශයෙන් නෙවෙයි කියන්නේ කර්මයෙන් උපදවන ලද රූපේ කියලා ඒවා. අනේ කර්මයෙන් උපදවන ලද විපාක පිටත් ඒ විපාක පිටහ පෙරපසු නොවි හටගන්නා වූ ඒ කර්මජ කලාප පින්ඩයක් තමයි සත්වයේ මෞඛික නාමත්‍යම් දිගවන් ගන්න අවස්ථාවේදී ඇතිවන්නේ. එතකොට මේ ප්‍රතිසංගී අවස්ථාවේදී ඇතිවුණු ඒ කර්මජ කලාපයන් කී කාය ධර්මකේ ප්‍රතිදෙනවා ජීවිතයේදී භව ධර්මකේ ප්‍රතිදෙනවා ජීවිතයේදී එවැගේම වස්තු ධර්මකේ ප්‍රතිදෙනවා ජීවිතයේදී ඒ කර්මජ රූප පාලනය කර ධර්මය හේතුව කුමක්ද? දැන් අනිත් හේතුන් ගැනීම අනිත් තත්ත්වයන්ගෙන් හටගන්නා රූපවලට ඒවා උපදවන හේතුව ළඟම පිළිද. කර්මජ රූපවල ඒ උපදවන හේතුව වූ කර්මය මේ දැන් තිබෙන ළඟ තිබෙන එකක් නෙමෙයි. ඒක අතීත කර්මයක්. ඒ ජාතියේ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට ඉඩ සිටි. එහෙත් ඇතැම් විටක ඒ ජාතියේදී මුල් මහවියේදී කරපු එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට පෙර බොහෝ කලකට ජාති කීපයකට පෙර කරන ලද කර්මයක් වුවත් ගන්නට පුළුවන්. ඒ කර්මයේදී මේ කර්මජ රූප උපදවන්නේ. නමුත් අනිත් හේතු සතර ප්‍රත්‍ය සතර ඒවා කියන්නේ ප්‍රත්‍ය කියලා. ඒ ප්‍රත්‍ය තුන ප්‍රත්‍ය සතරින් තුන චිත්ත උතු ආහ චිත්තජ රූපේ කියන ඒවා සිතින් උපදවන රූප. ඒ සිතින් උපදවන රූප ඇතිවීමට සිත උපදින්නට ඕනේ. සිත උපදින කොටම එයින් උපදවන රූප කොටසකටයි චිත්තජ රූපේ කියන්නේ. සිත උපදින කොටම උපදවන කදීමත් එක්කම උපදවාගෙන හරියට උපදවාගෙන උපදිනවා වගේ. එහෙම රූප කොටසකටයි චිත්තජ රූපේ කියන්නේ. සිතේ උපාදක්ෂණෙහි නැටගන්න. සිතේ ප්‍රතික්ෂණ භංගක්ෂණ කියන ඒ අවස්ථාව දෙකේදී සිතේ දුකෝයිපදලීමක් නැහැ. සිත ඒ අවස්ථාවේදී දුර්වල එකක්. සිතේ උපාදක්ෂණයයි බලවත් එබැවින් ඒ චිත්තෝපාදයාගේ උපාදක්ෂණෙහි වීමයි චිත්තජ රූපෝපදී. ඊළඟට උත්ජ රූපෝපදීනේ උතු කියන මේ නම් දක්වන්නේ මහා භූත සතරින් එකක් වන තේජෝ ධාතු. ඒ තේජෝ ධාතුව කිපියක පැමිණ කලී රූපෝපද. නිරන්තරයෙන් උපදවන රූප. කිපියක පැමිණ කිපියක කියන්නේ උපාදක්ෂණය නෙවෙයි. ඊට පසු ක්ෂණීය පට. කිති ක්ෂණීය පට. උතුජ රූපෝපද. ආහාරය කිපියක පැමිණ දැන් පටන් ආහාරජ රූපෝපද. එතකොට ඒ ආහාරජ රූප උද්දුත රූප චිත්තජ රූප කියන මේ රූප උපදවන හේතුව ආසන්නයේ තිබෙන ළඟම තිබෙන ආහාරය නැතුව ආහාරජ රූප උපදින්නේ නැහැ. සිත නැතුව චිත්තජ රූප උපදින්නේ නැහැ. ඒ උද්දු කියන තේජෝ ධාතුව පිටියට පැමිණෙන දුක ඒ පිටියට පැමිණ තේජෝ ධාතුවේ විස වෙන එකකින් ඒ උත්ජ රූප උපදවන්නේ නැහැ. තිබෙන එකකින් දැන් තිබෙන එකකින් උපදවනවා. නමුත් මේ කර්මජ රූප උපදවන්නේ දැන් තිබෙන කර්මයක් නෙමෙයි අතීතයේ කරන ලද. එතකොට අතීතයේ කරන ලද කිව්වේ යම් කිසි දවසකදී කරන විට උපන්නා වූ චිත්තචෛතසික ධර්ම ඒ අවස්ථාවේදී නිරුද්ධයි. අවස්ථාවේදී නිරුද්ධයි. ඒ නිසායි කර්මයේ පිළිබඳව දැන් අප කතා කරනවා නම් ඉව ඉතුව තිබෙන්නේ ඒක අතීත කර්මයක්. අතීතක වර්තමාන කර්මයක් නෙවෙයි අතීත කර්ම. ඒ අතීත කර්මයේදී මේ කර්මජ රූප මේ භවයේ මුළුල්ල හිතීම උපදවන්නේ. එතකොට මේ කර්මජ රූප උපදවන හේතු වන කර්මය මේ වර්තමානයේ අවස්ථාවක් නැහැ. ඒකේ තිබුණු අතීතක්ෂණ. නම් ඒ නැති බව හරියන්නට නැත්නම් ඒ අනුපාඩුව පිළිමතන ධර්මයක් බඳුව තමා මේ ජීවිතේන්ද්‍රිය රූපය හටගන්නේ. එනිසා ඒ ජීවිතේන්ද්‍රිය රූපයෙන් කර්මජ රූප පින්ඩය ඒ කර්මජ කලාප පාලනය අන්න එබන්දතුයි ජීවිතේන්ද්‍රිය රූපය කියන නමින් දක්වනවා. ඒක කර්මජ රූපවල මිසක චිත්තජ උතුජ ආහාරජ කියන ඒ රූපවල නැහැ. ඒ කර්මජ රූප වලමයි තිබෙන්නේ එයද කර්මජ රූපය. ඒ වරක හටගත්ත ඒ කර්මජ රූපයක් ජීවිතේදී ඒ අසකන දිව නැහැ ශරීරය වශයෙන් දක්වන ප්‍රසාද රූප අපෙහි භාව රූප දෙකෙහි හෘදය රූපයේ කියන මෙහි එවැගේම තව රූප කලාපයක් දක්වන දැන් ඒ කියපු රූප කලාප වල නම් තිබෙනවා 10යි. චක්කු දසක, සෝත දසක, ගාහන දසක, දිවහා දසක, කාය දසක, ඉතිභාව දසක, කුම්භාව දසක, වක්කු දසක. ඒ අපේම තිරෙනවා 10 10 තමයි. තව කලාපයක් දක්වනවා කර්මජ කලාප ජීවිත නවක කියලා. ජීවිත නවක රූප කලාප. ඒ පඨවි ආපෝ තීජෝ වායෝ වන්න ගන්නස පූජා ජීවිත යනි ජීවිතේ ක්‍රිය සහිත වූ නවයේ විද්‍ය නවයේ කලාව නවයේ විද්‍ය ඒකට ජීවිත නවක කලාව කාම ලෝකයේ මිනිසුන්ගේ දෙවියන්ගේ රූප පිළිබඳ විස්තරයක් කරන අවස්ථාවලදී ඒ ජීවිත නවක රූප කලාපය වෙනම දක්වන්නේ නැහැ. ජීවිත නවක රූප කලාපය ඒ කාම භූමික සත්වයන්ගේ ජීවිත නැත්නම් ඒ කම්බයන් පිළිබඳව කතා කරන විට ජීවිත නවක රූප කලාපය වෙනම පෙන්වන්නේ නැහැ. ඒත හේතු සාකච්ඡා කරපු කෙන මරණ මතක ඒ මාහිතා තිබෙන කාරණයක් තමයි ඒ පිළිබඳව ඒ දැන් චක්කු දසක කලාපය පිළිබඳව කතා කරනවා නම් චක්කු දසතේ කියන එක සීමා වන්නේ චක්සු ප්‍රසාදය කියන මේකට තමයි. එතකොට මේ චක්සු ප්‍රසාදය ඇතුළු කොටයි ඒ රූප කලාපේම පිළිගන්නේ. ජීවිතේන්ද්‍රිය ඒ පිළිබඳව ජීවිතේන්ද්‍රිය ඒ චක්කු දසතේ සීමා කොට තවත් නා වූ ජීවිතේ. ඒක මුනු කය පිළිබඳව පාලනයක් කෙරෙන ජීවිතේන්ද්‍රිය රූපයක් නෙවේ. ඒ චක්සු ප්‍රසාදය ඊළඟටම පමණක් ඒ කර්මජ රූප කුංජයේ පමණක් පාලනය කරන ජීවිතයක් ඒ හට ගන්නා වූ ජීවිත. ඒ වගේම තමයි සෝත ධාම ජීවකා කියන මේක. ඒවා බොහෝම සුමු ප්‍රදේශක සැටිය පවතින ස්වභාවය. දැන් ඇත්ත කියන එක චක්කු ප්‍රසාදේ ඉතාසුණු කොටසට පවතින ශරීරය. සෝතප්පසාදයක් එහෙමයි. ධානප්පසාදයක් එහෙමයි. නැහැකෝරේ ඉතාසුණු ප්‍රදේශක සැටිය පවතින ස්වභාවයකුයි ඒ ධානප්පසාදය. ජීවහප්පසාදයක් දිවෙහි නැද ප්‍රදේශෙහි ඉතාසුණු ප්‍රදේශක සැටිය පවතින ස්වභාවයක් හැටියට දක්වා දෙන්නේ ජීවහප්පසාදය. එතකොට මේ චක්කු සෝත ධාන ජීවහා කියන මේ හතර පිළිබඳ වූ ඒ ප්‍රසාද අතර කලාපගතව කලකතන් ඒ කලාපය ඉතාම උදා මේ ක්ෂේත්‍රයකට සීමා වෙලා එහෙම නෙවෙයි කායදත්ත කලාපය. කායදත්ත කලාපය මුළු ශරීරෙහිම පැතිර පවතින. එතකොට මේ කායදත්ත කලාපයේ පවත්නා වූ ජීවිතේන්ද්‍රිය මුළු ශරීරෙහිම පැතිර පවතින. එවගේම භාවතකයේ පිළිබඳව ජීවිතයෙන් කියත් ඉබම්. භාවතකයේ ගැන අප පසුවේදී කතා කරන විට කීවා මුළු ශරීරයෙන්ම ඒ භාව රූපය පැතිරපක්. එතකොට මේ මුළු ශරීරයෙන්ම පැතිරපවත්නා භාව රූපයක් සමගම ඒ කලාපයක් සමගම පවත්නා ඒක ධර්මයක් තමයි ජීවිත රූපය. එනිසා ජීවිත රූපය ගැන කතා කරන විට ඒ ජීවිත රූප දෙකක් තිබෙනවා. මනත්නම් කලාපගතව කලකල විට කලාප දෙකක ජීවිත රූපය මුළු ශරීරෙහි ඒකාන්තෙහි පටන් පාදාන්තයේ දක්වා වූ අවකින් අවකාශයෙන් පිළිපදෙන මුළු ශරීරෙහි හැම තැනම පැතිර පවත්නා ස්වභාවයකුයි ඒ ජීවිත රූපය. කාය ප්‍රසාදය කාය දසකයේ පිළිබඳ වූ ජීවිත රූපය භාව දසකයේ පිළිබඳ වූ ජීවිත රූපය. මෙන්න මේ කාය දසක භාව දසක කියන දසක කලාප ඒ කාය දසක භාව දසක ඇති කාම භූමික සත්‍යයන්. කාම භූමික සත්‍යයන් කියන්නේ විදියේ පිළියක් දෙයක අසුර කියන සතර ආය මිනිස් ලෝක දෙවිලෝ සය කියන එකොළොස් ගදෑරු කාම භූමියේ ඒ එකොළොස් ගදෑරු කාම භූමියේ සිටින සත්‍යයන් තමයි කාම සත්‍යය. අන්නේ කාම සත්‍යයන් පිළිබඳව රූප විග්‍රහයක දක්වන තැනදී ජීවිත නවක රූප කලාපය වෙනම වෙනකොට ඒ අය පිළිබඳව දක්වන්නේ නැහැ. ඒක සාධකේ කාරණේ වශයෙන් මාචියේ මොන කර්ණාකාද ඔවුන් පිළිබඳව ජීවිත නවකයක් වෙනම නොදක්වතත් පාඩුවක් නැහැ මත්සාද ඔවුන්ගේ ශරීරෙහිම පැතිර පවත්නා ජීවිත රූප කලාපගතව තිබෙනවා දෙකක්. මොනවාද ඒ දෙක? කායදසකේ භාවදසකේ. මේ කායදසකයක් භාවදසකයක් නොලැබෙන සුද්ධ කොට්ඨාසයක් තමයි රූපාවචර ග්‍රහණය. රූපාවචර ග්‍රහණයෙන්ද කායදසකයක් නැහැ භාවදසකයක්. ඒ භක්තිය ස්ත්‍රී පුරුෂ කියන මේ භේදයට ඇතුළත් වන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ ශරීරෙදී මේ කොට්ටක්කා රම්මණය ගැටීම හේතු කොටගෙන ඇතිවන්නා වූ කාය විඥානයේ ඉදීමට සුදුසු ස්ථානයේ වශයෙන් දැක්වෙන කාය ප්‍රසාදයක් නැහැ. එකමනක් නිරය උඩට ගත්තේ ඔවුන් නැහැ ධාන ජීවහා කියන පිළිදෙක. ධාන ජීවහා ආය කියන එක ප්‍රපාද තුන නැ භාව රූපේ නැ ධක්මී. ඒ බ්‍රහ්මණින්ට කාය ප්‍රසාදේ නැති නිසා මුළු ශරීරයේ අපට දැනෙන පැතිර පවත්නා ඒ ජීවිත රූපය ඒ කාය ප්‍රසාදේ පැතිර තිබෙනවායි කියලා ඔහු පිළිබඳව දක්වන්නට බෑ. කාය ප්‍රසාදයක් නැති. ඒ වගේම ඔහු පිළිබඳව දක්වන්නට බෑ ජීවිත රූපයක් නැත්නම් ජීවිතේන්ද්‍රිය රූපය ඔවුන්ගේ මුළු ශරීරයේ පැතිර පවතිනවායි කියලා භාව රූපය නොමැති කියන්නේ. එනිසා ඔවුන් පිළිබඳව කර්මජ කලාප දක්වන තැනදී ජීවිත නවක කලාපයක් විශේෂයෙන් දක්වනවා. ජීවිත නවක කලාප. මෙතන තියෙන්නේ මොනවද? පඨවි ආපෝතිය වාරෝ වර්ණ ගන්ධ රස පූජා ජීවිත. පඨවි ආපෝතිය වාරෝ වර්ණ ගන්ධ රස පූජා ජීවිත. එනිසා ඒ ධර්මයේ ශරීරෙහි ජීවත් වීම ඒ කර්මජ කලාපයන් පාලනය වීම ජීවිත රූපේ නිසා සිදු වෙනවා. ඒ ජීවිත නව කලාපෙදී වෙන ජීවිතයේදී වෙනවා. ඔවුන්ට ඇති වෙනවා. ඒ නිසා චක්කුදස්සකේ තියෙනවා. ඒ වගේම ඔවුන්ට කමක් තියෙනවා සෝතදස්සකේ. මා කලින් සඳහන් කළ පරිදි ඒ දෙකම ඉතාසුණු පෙදසකට පමණක් සීමා වූ රූප දෙකක්. චක්කුදස්සක සෝතදස්සක. උන් ශරීරයේ පැතිර පවත්න අනිකුත් රූප ඔවුන්ට නොලැබෙන බැවින් ඔවුන්ගේ ශරීර පිළිබඳව විශේෂයෙන් දක්වනවා ජීවිත නරක රූප කලාප. වාසන්නේ තත්ත්ව ඝටීත්‍ය පවති වෙන්නේ මේ ජීවිත නරක රූප කලාප. ඔවුන්ගේ තිරෙන්නේ ජීවිත නරක රූප කලාප. ඔවුන්ට අත්කන්නාදී ඒ ප්‍රසාදෙත් නැහැ. අසන්නේ තත්ත්ව අනෙක් රූප වචර ඝටනීන්ට නම් ඇත්තන් දෙක තිබෙනවා. නමුත් භාව ජීවහා කාය කියන මේ භාව ජීවහා කාය කියන්නේ මේ නාම ගතහන් කියන එක නැතිව නෙවෙයි. ඔවුන්ට ගරුතුම දැනගන්න. ඒ ගරුතුම දැනගැනීමේ විවහල් වල භානක් ප්‍රකාරය. රස දැනගැනීමේ විවහල් වල ජීවහා ප්‍රකාරය. පොට්ටබ්බයන් දැනගැනීමේ තිබහල්වල ආයත්තතාව. දැන් කර්මජ කලාප ගැන කතා කරද්දී ඒ කර්මජ කලාපෝ ඔය විදිහට අප තේරුම් ගත යුතු පිළිවෙත. චක්කුදම්පකේ, සෝතදම්පකේ, ධාමදම්පකේ, ජීවහාදම්පකේ, කායදම්පකේ, ඉතිභාවදම්පකේ, ත්‍රි සංකාරණ ත්‍රි ශරීරයක් පිළිබඳව නම් පුරුෂ භාව රූපය පුරුෂ සංකාරය පුරුෂ ඒ පුරුෂයේ පිළිබඳ රූප ශරීරයක් ගැන කතා කරනවා නම් විභාව රූපය පුල් භාව ඒ ජීවිත රූපය කියන එක අප කාටත් එක තිබෙනවා ඒ කලාපගතව තිබෙනවා ඒ කලාපගත රූපාතුරෙන් කලාප දෙකක පවත්නා වූ ජීවිත රූපය මුළු ශරීරයෙහිම පැතිර පවත්නා නිසා අප පිළිබඳව කතා කරන විට ඒ රූප ජීවිතේන්ද්‍රිය යුක්ත වූ ජීවිත නවක රූප කලාපය ගැන විශේෂයෙන් සඳහනක් කරලා නැහැ. නමුත් ඒක තිබෙනවායි කියලා ගත්තත් කිසිදු වරදක් වන්නේ නැහැ. මොකද අපද ජීවත් වන සත්ත්වයන් කොටසක් වෙලින්. අනේ ජීවිතේන්ද්‍රිය රූපයේ කියන එක තමයි සත්‍යයෙන් ජීවත් කරගන්න. දැන් අප කියනවානේ කර්මපන කරන හේතුව තමයි. ඒ කර්ම ශක්තිය තව දුරටත් මේ ජීවිත රූපය උපදවාගෙන යාමට ශක්තිමත් වූ සත්වවත් මේ පිටත්තරයේ ඉදිරිපත් වීමෙන් එතේ පැවතගෙන යන මේ ජීවිත රූපය සිඳගන්න. ඔහුගේ මැදිහත් වීම එකෙනේ પરම්පරාව පැවතගෙන යාමට තිබෙන ඉඩකඩ නැතිදල තමයි. ඒක තමයි බලපර නැතිනේ පිසුතරා. එනිසා සම්මුති වශයෙන් නම් සත්වයේ පරමාර්ථ වශයෙන් නම් කුමක්ද ජීවිතේන්ද්‍රිය රූපය. ජීවිතේන්ද්‍රිය රූපය. මෙන්න මේ ජීවිතේන්ද්‍රිය රූපය කියන එක කර්මජ විෂයක්. ඒක එක භවයක් පිළිබඳව නම් පටන් ගැනීම ප්‍රතිසංසිත සමගම අවසානය චුතිචිතේ භංගයක් සමග එක භවයක් පිළිබඳ වූ ජීවිතයේ රූපයේ හටගින් පටන් ගන්න ප්‍රතිසංසිතේ උත්පාදක්ෂණය ප්‍රතිසංසිතේ උත්පාදක්ෂණය ඒ ජීවිතයේ ඉන්ද්‍රිය රූපයාගේ උත්පාදක්ෂණය ක්ෂණ දෙකක් ඉඳලා එකම ක්ෂණ එකම අවස්ථාවේ ඊළඟට ඒ රූප පිළිබඳව කියන ආරිපාදයේ මේ පිළිබඳව මාමුලදී සඳහන් කළා ඒ ජීවිතයේ ඉන්ද්‍රිය රූපයත් එවන් චිත්තක්ෂණ 17ක් පවත්නා රූපයක් ඒ ඊටය ප්‍රතිසංසිතේ උත්පාදක්ෂණෙහි ගතගත් ජීවිත රූපය ප්‍රතිසංසිතේ සිට දිනුම් කලෙහි දාහක් වෙනකතට ලැබෙන්නේ යමක් නම් ඒකේ මංගක්ෂණයේදී නිරුද්ධ වෙනවා. නමුත් අතරතුරේදී නිරන්තරයෙන්ම ඒ ජීවිතේන්ද්‍රිය රූපය ආදී කොට ඇති ඒ සියලුම කර්මජ රූප නොනවතිම හටගන්න. හටගන්නා හටගන්නා රූපය ඊට ආයු කාලයක් ගත නැති වෙනවා. ඔය විදිහටයි සිදුවන්නේ. ඒ අන්තිමට මේ කර්මජ රූප සියල්ලම චුති සිතේ සිට ආපසු යන්නාම ලැබෙන දාහක් වෙනි සිත ගොඩියේ යමක් නම් ඒ සිතේ උත්පාදක්ෂණෙහිදී කර්මජ රූප පද සිටියේ පටන් කර්මජ රූප ඉදීම නව ඒ නවකින් යමක් උත්පාද දැන් ඒ තනස්සා මරණයට කිට්ටු වෙනවා ඒ මරණයට කිට්ටු වූ අවස්ථාවේදී මේ කර්ම ශක්තිය උපදවනු ලබන ඒ කර්මජ රූප ඉදීම නවති ඉනිපරි ප්‍රතිසංසිතේ ප්‍රතිසිතේ සිට ප්‍රතිසිතේ සිට ආපසු යනවා ඒ කියන්නේ ජීවත් වන කාලයට ආපසු යනවා ඒ කියන්නේ මරණය සිදුවන අවස්ථාව ඒ අවස්ථාවේ සිට ආපසු යනාම ලැබෙන දාහත්වෙන් සිත්ක්ෂණ ඒ දාහත්වෙන් සිත්ක්ෂණී කියන එක අපට වෙන විදිහකින් කියන්නට බෑ මෙතෙක් නිරුත් ගන්නෙකි මරණයට මෙතෙක් නිරුත් ගන්නෙකි එහෙම නැත්නම් තත්ත්වර ගන්නෙකි එහෙම නැත්නම් තත්ත්වරයේ විපමණ ගන්නකද බෙදලා ඒ ගණනින් කියන එහෙම දක්වන්නට බෑ කියන්නට තිබෙන්නේ බොහෝම ක්ෂණිකව සිදුවන සිද්ධියක් අන් ඒ කාලයේ තුලදී ප්‍රතිසිතේ සිතාපසු ගන්නෙ විතරදෙන දාහත්ව නිසිතේ උත්පාදක්ෂණයේදී ප්‍රතිසංසිතේ උත්පාදක්ෂණයේ පටන් නොනැවතීම ඉපදෙමින් පැවතුණු ඊටය කාලකාලයකින් නිරුද්ධ වූ එතන උපදින නැති වෙන උපදින නැති වෙන ඔවුන් විදිහට පැවතගෙන ආපු ඒ කර්මජ රූපයන්ගේ අන්තිම වරට උපදින අවස්ථාවයි ඒ සිතේ උත්පාදක්ෂණය ප්‍රතිසිතේ සිට ආපසු ගන්නාම ලැබෙන දාහත්ව නිසිතේ උත්පාදක්ෂණය ඒ විදිහේ ප්‍රතික්ෂණයේ පටන් කර්මජ රූප ඉදීම නවතින. දැන් ඉතින් නම් එහෙම නෙවෙයි. හැම චිත්තක්ෂණයක් පාසාම කර්මජ රූප උත්පන්න. දැන් තත්ත්වය මේ මරණයට කිට්ටු අවස්ථාවේදී ඒ දාහත් නිසිතේ ප්‍රතික්ෂණයේ පටන් කර්මජ රූප ඉදීම නවතින. එතකොට දාහත් නිසිතේ උපාදක්ෂණයේදී හටගත් කර්මජ රූප ඒ වාග අයත් ආයු කාලය ගත කරමිනුයි මේ මරණාසන්න අවස්ථාවේදී පවතින. ඒ නිසා ඒ සිතේ උපාදක්ෂණයේදී හටගත් කර්මජ රූපය ඒ සිතේ ප්‍රතික්ෂණය වෙනකොට එක කුඩා ක්ෂණයක් ගත කරනවා. ඒ සිතේ සංරක්ෂණය වෙනකොට කුඩා ක්ෂණ දෙකක් ගත කරලා උපාදේ පටන් ගත්තාම දෙකක් ගත කරනවා. ඒ ඔය විදිහට සලකාගෙන යන විට ක්‍රමයෙන් තමන්ට ආයු කාලය ගත කරමින් පවතින කර්මජ රූප කොටසකුයි මරණාසන්න අවස්ථාවේදී පවතින. ඒ නිසා ඒ කර්මජ රූප පිළිබඳව කියනවා ඒවා බොහොම දුර්වල අවස්ථාවකට පැමිණෙනයි. අනේ මේ කර්මජ රූප පරම්පරාවම චුතිසිත කියන ඒ සිතේ මරණය සිදුවෙන අවස්ථාවේදී ඇති වෙන සිදුවීම. ඒ සිතේ භංගය කියන ඒ සිතට තියෙනවා උපාද ප්‍රතිභංග කියන ක්ෂණ තුනක්. ඒ ක්ෂණ තුනේ ඒ සිතේ භංගක්ෂණය කියන එකත් අර කර්මජ රූප සියල්ලගේම භංගක්ෂණය දෙකක් නෙවේ එකම අවස්ථාව. ඒකෝ චුති සිත හා සමානව විදෙනවා. චුති සිත නැති වෙනකොටම ඒ කර්මජ රූප පරම්පරාවත් පිළියනවා පිළේ. අන්න ඒ අවස්ථාව දක්වා කියන්නේ ජීවත් වෙනවායි කියන්නේ මේ මොකද පැවතගෙන යන ජීවිත රූපය නිකා ඒ ජීවිත රූපය තමයි කර්මයෙන් උපදවන රූපයක් කියලා අප දැන් ඉතිරිලා කතා. අන්න ඒ ජීවිත රූපය පිළිබඳව අප තේරුම් ගත තිබෙනවා එමත් උසාව මම ජීවත් වෙනවා කියලයි අප සාමාන්‍යයෙන් කියන්නේ. මම ජීවත් ඒ මම ජීවත් වෙනවායි කියන එක මේ ජීවත් වීමේ කියන දේ ජීවත් වීම කියන්නේ කුමක්ද කියන එක තේරුම් ගෙන කියනවා නම් කමක් නෑ බොහෝ විට මුගලයි කියන්නේ ජීවත් වෙනවා කියන එක කර්මජේ රූපයන් අතුරෙන් ජීවිතේන්ද්‍රීය රූපයට අයත් වැඩක් අයත් කෘත්‍යය ඒ නිසා ජීවිතේන්ද්‍රිය ජීවත් වෙනවා මතක මම ජීවත් වෙනවා නම් දුරේ මේ මමයි කියලා ආරෝපණයක් කරන්නේ ඒ ජීවිතේන්ද්‍රිය රූපය එහෙම නැත්නම් මේ කර්මජ රූප පිළිබඳව යථාර්ථත්වය මුගින් එබැවින් තමයි අපි එකිනෙක කියලා පිළිබඳව කතා කරන විට මේ ජීවිතය කියන එකත් බොහෝම සුළු කාලයක කරත්මක් ඇති දෙයක් හැටියටයි කියන්නේ. කොහොමද ඒ දක්වන්නේ? ජීවිතං ආයු කාලෝච සුඛ දුක්ඛාච කේවලා ඒක චිත්ත සමාධිත්තෝ ලබුසෝ වත්තේ කන්. ජීවිතං ආයු කාලෝච ජීවිතයත් ආයු කාලයත් ආයු කාලය කියලා කිව්වොත් කියන්නේ ඒ ආයුෂ කාලය සුඛ දුක්ඛ සැපේ දුකේ අපි කියනවා මම සැප විඳිනවා මම දුක් විඳිනවා එහෙම කියනවා මම ජීවත් වෙනවා ජීවිතං ආයු කාලෝච දැන් සමහර විට කියන්න පුළුවන් අපට මගේ ආයුෂය නැත්නම් මගේ වයස දැන් මෙතනමයි මෙතනමයි වයස ඒ වගේම කියන්නත් බැරි නෑ මට මෙච්චර ආයුෂ තියෙනවා ඒ කියනවා සමහර විට අර මෙච්චර ආයුෂිකමයි මේ ඔක්කොම ඇත්ත වශයෙන් නම් කියන්නේ කොයිතරම් කාලයක් කියලාද පෙන්නන්නේ ඒක චුත්ත සමාය එක චිත්තක්ෂණයක කාලයක් පවත්නාදී ඒක චුත්ත සමාධියෝ ලහුසෝ වත්තේ කම් ඒ තරම් වේගයක මේ ක්ෂණය කිරි කිරි යනවා ක්ෂණය කිරි කිරි යනවා කියලා අපට උගන්වනවා ඉතින් මේ ක්ෂණ භංගුරත්වය මේ ක්ෂණික සිදුවීම ඇතිවීම නැතිවීම කියන එක දැකීම එකලන්න පහසු එකක නෙවෙයි ඒ දකින්නට සුදුසු සමාධියක් ඒ සමාධිය ඇති පිටක පහළවන නුවණ පුත්වමනාක් සමාධිමත් පිටක ඇතිවන නුවණකුත් ඒ සඳහා වුණා එතකොටයි මේ தත්ත්වය තේරෙන්නේ. දැන් අප ජීවත් වෙන කාලය තුළදී ඒ පිළිබඳව දක්වා දෙනවා මේ ඒකචිත්ත සමාධිත්වෝ කියන එක පිළිබඳවම මේ දැන් වර්තමාන මොහොතේ පවත්නා සිටේ කාලය තුළයි අප ජීවත් වන්නේ. ඊට එක චිත්තක්ෂණයකට කලින් ඇති වූ සිටේ කාලය තුළදී අපි ජීවත් වෙනවා නෙවෙයි අපි ජීවත් වුණා මේ වර්තමාන මොහොතේදී තිබෙන සිටේට පසුව එන සිට පිළිබඳව කියනවා නම් ඒ අවස්ථාවේදී අපි ජීවත් වන්නට එක්ව අදහස් කරනවා නැත්නම් ජීවත් වන්නේය ඉදිරියට අනාගත කාලය එතෙන්ම නම් කිව්වන්නේ කුමක්ද එක මොහොතක ජීවිතයක් වගේ එක මොහොතක ඒකයි මේ කවිතේ යන චිත්ත පරම්පරාවේ කොයි වේලාවකද අප කාහටත් ඉඳෙන්නේ එක පුතා මේ ඒක චිත්ත ඒ චිත්ත පවස්නා මොහොතේ චිත්තක්ෂණයක කාලය ඒ චිත්තක්ෂණයක කාලය දක්වන්නේ උත්පාදක විභංග වශයෙන් සාත්‍යයන් ඒක චිත්තක්ෂණා නාම ඒ චිත්තක්ෂණයක කාලය ඒකේදී අප ජීවත් වන්නේ ඒ ක්ෂණයේ ගත වූ කල්ලි ඒ මොහොත පිළිබඳව කතා කරනවා නම් කියන්න තිබෙන්නේ ඒ ජීවත් වුණා අන්තික ජීවත් වෙනවා නේද? එතකොට ඇත්තෙන්ම නම් කියන්නේ ජීවත් වුණු මොහොත මොකටද? ඒ ජීවත් වුණු මොහොත දැන් අපිට පුළුවන් දෙයක් අදින්නට. ඒකෙන් කිසි ඒකෙන් වැඩක් ගත්තා නම් හොඳයි. නැත්නම් මොකක්ද ඇති වෙන්නේ? ඒක අපට උගන්වනවා. මොකක්ද උගන්වන්නේ? ත්‍රිමණ්ඩත් තේර ගාථා කියලා තේර ගාථා පාළියෙන් ඉගෙනවා. කොහොම ලස්සන ගාථා කීපයක්. සම්ම මති වස්තති විවතං නාති වස්තති එවං එවං සම්නම් විවරේත පත්නා සම්නම් විවරේත එවං සම්නාති වස්තති මච්චුනා භාතෝ ලෝකෝ ජරාය පරිවාරිකෝ තණ්හා කල්ලේනෝ තින්නෝ ඉච්ඡා භූකායි සදා මච්චුනා භාතෝ ලෝකෝ පරිත්‍ත්‍තු ජරායච හන්විති විච්ඡමත්තානෝ පත්ත දන්දෝව තක්කරෝ අමෝ භං දිවතං ආගච්ඡන් වග්ගි කන්ධාව මච්ච ව්‍යාධි ජරා පයෝ පච්චුද්දං තුං බලෝ නම්ති ජවෝ නම්ති කලාවිතු ජවෝ නම්ති පලාවිතු අමෝ භං දිවතං කෛලා තේන බහු කීනවා යං යං විගාතේ රත්ති රත්තේ පදූනම් තත්ත ජීවිතං හරතෝ තිච්ඡතෝ වාපි ආදීන සයනස්සවා උදේ පරිමාරප්ති නැතේ කාලෝ පමච්චිතු කියලා මේ ගාථා පිටකේ එනි කියන්නේ චන්න මති වක්තති විවතං නාති වක්ත තස්මා චන්නං විවරේත ඒවං තං නාති වක්ත එතන කියෙන්නේ වික්ෂු වහන්සේ පිළිබඳ වූ කාරණයක් උන්වහන්සේ යම් යම් අවැත් වලට පැමිණෙනවා වැරදි වලට පැමිණෙනවා එහෙම පැමිණෙන වැරදි උපෝසතින් කෙනෙකු ඒ ඉඳිතෙන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ පස්වේ නම් සමාගෙන් සිදුවන වැරදි කඩවාගෙන තමා කරන වැරදි ක්‍රියා තමාගේ පාප ක්‍රියා කඩවා ගැනීමයි සාමාන්‍ය ස්වභාවය. භික්ෂුන් වහන්සේගේ දුවා සීලය පිළිබඳව ඒ තරම්ම හැඟීමක් ගෞරවයක් නැත්නම් තමා වැරදි කොට ඒ වැරදි කඩවාගෙන සිටින්නට පුළුවන්. දමේහා මුදුරෝ ඒ පිළිබඳව ප්‍රකාශ කරන්නේ සම්නම් අතිවස්තු. එහෙම සංගවාගෙන හිටියොත් මොකද වන්නේ? ඒවා නැවත නැවත ඒ වැරදි වලට පැමිණි, මෙන් ඒ වැරදි තව තවත් වැඩි වෙනවා. ඒ නිසා උන්වහන්සේ ප්‍රකාශ කරනවා විවතං නාතිවස්තු. එහෙම විවෘත කළොත් තමා මේ වැරද්දකට පැමිණුණායි කියලා එක කියිතු අයක කියා වැදේපා ගැනීම මාගින් පිරිසිදුකම ලැබුවොත් අර විදියට ඒ වැරදි ගොඩ ගැනෙන්නේ නැහැ. විවතං නාතිවස්තු. එබැවින් තත්මා සම්මං විවරේත ඒවං තං නාතිවස්තු. එබැවින් ඔබ කැමති දෙන යම් වැරදි ආදිය. එනම් ඒවා ඒ කියිතන්ත කියා ඒ සුදුසු පිළියම් කරගන්නේ කියන එකයි ඒ ඊළඟට දක්වන්නේ මච්චනා භාතෝ ලෝකෝ ජරාය පරිවාර මච්චනා භාතෝ ලෝකෝ කියන්නේ මේ ලෝකය ලෝකතහ මච්චනා භාතෝ මායා විසින් මදිනු ලැබුවා එතන මරු මච්චු කියලා කියන්නේ මරණය මරණයෙන් මදින ලද්දා මුළු ලෝකයම මච්චනා භාතෝ ලෝකෝ එයින් අදහස් කරන්නේ මොකක්ද ලෝකයේ කවුද මරණයට පුදුමවන්නේ මරණයට අතුනවන්නේ හැමදෙනාම මරණයට පත් වෙනවා මච්චම ආභාතෝලු ජරාය පරිවාරිතු ඒ වගේම ජරාව විසින් කිරවරුදු ලෝකයක් තිබෙනවා නිරන්තරයෙන්ම කෙනෙකු පැමිණෙන්නේ කුමකටද ජරාවට පැමිණෙන ජරාවට කියන්නේ දිරන බවට දිරනවා දිර දිරා යන අච්චුනා භාතෝලු ජරාය පරිවාර මේ දෙකම සිදුවී පිළියදී මේ ලෝකය තව එකකින් නැඩෙනවා ඒ මොකෙන්ද සංහා කල්ලේන ඕතින්නෝ කෘෂ්ණාව නමති උලෙන් උල හද කතා කරගෙන ඇනී තිබේ කෘෂ්ණා උල සංහා කල්ල කල්ල කියන්නේ උල ඒ තණ්හා කල්ලේ නෝතින්නෝ ඒක ගලවා ගන්න බැරි විදියට ඇවිල්ලා තියෙනවා. ඉච්ඡා භූපායිකෝ සදා ඒ නිසා මොකද වන්නේ? ඒ তৃষ্ণාව හේතු කොටගෙන ඇතිවන්නා වූ ආකාවන්තිගේ ઈચ્છාතියන් නිර්කන මේකේම පිළිබඳව සැලැස්මවල් ඇඳ කල්පනා කරමි හිත හිත වේවා ක්‍රියාවත නම් වන ආකාරය ගැන කලකලකා ඉන්නවා දුම් බඩ තමයි ඉන්නවා රූපාලිතෝ කියලා කියන්නේ රූපාලිතෝ ඒ මහත්යේ ප්‍රකාශ කරන ඊළඟ දාසාවෙනි වෙන්නවා මක්ඛලාභාතෝ ලෝකෝ පරිච්ඡිප්පෝ ජරායච හඤ්ඤති නිච්ච මත්තානෝ පත්ත දංගෝක තත්කල මේ මරණය විසින් මැඩගෙන සිටින ජරාව විසින් වටකරගෙන සිටින මේ ලෝකය අඤ්ඤති නිච්ච මත්තානෝ ඒ ලෝකයේ කියන්නේ තමා නිතරම දෙවෙනි ලබනවා අඤ්ඤති කියලා කියන්නේ අඤ්ඤති කියන්නේ නික අනින්නවා නිතරම තමන්ව පෙළනවා කවුරුන් වගේද ඒ පෙළනවා අඤ්ඤති නිච්ච මත්තානෝ සත්ත දන්දෝක සත්තක් සත්ත දන්දෝක සත්තක් කියන්නේ දන්දෝ දණ්ඩක් තාක්ක තක්කරෝ කියලා කියන හොරා. දඬුවම් වල අසු වෙච්ච හොරෙකු වගේ. නිතරම දෙලෙන බලපුයි මේ ස්කන්ධ පංචකය පිළිබඳ කිදෙන. අභින්න සම්පටි තීලන හේද දුක්ඛං කියලා මේ පිළිතුරු කියවල හැටියි. අභින්න සම්පටි තීලනේ කියන්නේ නිතර දෙලෙන අර්ථයෙන් දුකයි කියලා මේ පංච ස්කන්ධය අන්න ඒ නිතර දෙලෙන බව දක්වනවා. කුමකින්ද දෙලෙන්නේ මේ එක පැත්තකින් මරණය තව පැත්තකින් ජරාවෙන් තවත් පැත්තකින් তৃষ্ণා ආදී ක්ලේශයන්ගෙන් නිරන්තරයෙන් පෙළීම මේ ස්කන්ධ පංචකයේ පිළිබඳව පවතින ඒ හරියට ඒ පෙළෙන බව දඬුවමට පත් කරේක බව දඬුවමට පත් කරාට රජුවන් මේ කාලේ නම් නියම කරන දඬුවම් පිළිදෙන සමහර විදිහට නියම කරන්නට පුළුවන් මොහුට බලපතේ වෙන උපමාවක් මොහොත මේ බාරවල් මේ උල්වලින් උල් තුන්තියකින් අනින්න තියෙන්නේ උදේ දෙදින් දඬුවම දෙනවා රජු ආනවා දවාවේ කොහොමද අර පුරුෂයාගේ தත්ත්වය ස්වාමී ඔහුගේ පුද්ගලික නැන්න අර තාම ජීවත් වෙනවා එහෙනම් අනින්නේ තව තුන්තියකින් එකක් ගන්නවා ඊළඟටත් අහනවා කොහමද තාම ජීවත් වෙනවා තව කාලයක් හමින්නේ යුතුයේ ඔය විදිහට කොහොම උල් වලින් ඇන ඇන ඉන්නවා අනුන් කමින් ඉන්න මිනිස්සෙකු වගේ නැත්නම් හොරෙකු වගේ තමයි මේ ජීවිතයේ විමර්ශන දක්වා තියෙන්නේ හඤ්ඤති නිච්චමත්තාන් පත්ත දන්දෝවතක් ඊළඟට ලක්ෂණ ගාථාවක් කියන්නේ ආගච්ඡන් තද්දි කන්ධාව මච්චු ව්‍යාධි ජරාතයෝ පච්චු ගන්තුන් බලෝ නම්ති ජවෝ නම්ති පලාලි මේ මිනිත්තු නතා තිරෙනවානේ බැව්ගිරි කියේවා ලැව්ගිරි කියනෝ කැලෑවල ගිලිය වෙනවානේ සමහර විටක කැලෑවේ අවට තිබෙන ගම් සියල්ලම එකවර දැගෙන්නට පටන් ගත්තාම මැඩක වූ සතුන්ට දේරි පැනලා නැවත ජීවත් වන්නට ලැබෙන්නේ නැහැ. ඔවුන් දෙය විනාම ජීවිත අසු වෙලා මැරෙයි. අන්න ඒ වගේ අපකලාග නොනවතීම ඇදිලාගෙන එන කිනි මැල තුනක් පිළිබඳව මේ ගාථාවෙන් මතක් කරනවා. ආගච්ඡන් පද්දි කන්ධාව අරියට ඇදිලාගෙන එන කිනි මැල තුනක් මෙන් මච්චු ව්‍යාධි ජරාතයෝ මරණයත් ජරාවත් ලෙඩවීමත් කියන මේ තුන අපකරා නොනැවතීම එනවා ආගච්ඡන් පද්දි කන්ධාව මච්චු ව්‍යාධි ජරාතයි පච්චු ගන්තුන් බලෝ නැති පච්චු ගන්තුන් කියන්නේ පෙර ගමන් කිරීමට ඒවා මැනවයි හොඳයි කියලා පිළිගන්නට ඉස්සරහට යන්නට හරි අපිට නෑ බලයක් එකට බලෝ නැති ඒ වගේම ජවෝ නැති බලයිතුන් ඒවාට අසු නොවී දේරි පලා යන්නටද අපට වේගයක් නැහැ යවුන් නැති බලයි ඉතින් එතකොට පිළිගන්නේ සත්‍ය අපට එක්ක ඒ දෙවි කණ යන්න තත්ත්වය. ඒ නිසා මේවා නැවත කවදාවත් අපකරා නියම තත්වයකට අප කැමිනෙන්නේ. එහෙමනම් කුමක්ද කළ යුත්තේ කියන එක ඊළඟ ගාථාවෙන් මම මතක් කරනවා. මේ කර්මතික තේරුම්ගත් තැනැත්තා විසින් කළ යුතු දේ කියනවා. අමෝධං දිවසං කෛරා අපේන බහු කියනවා. යම් යම් විදර්ථේ ලක්ති අවුනං ලක්තී. අමෝධං දිවසං කෛරා ඔබගේ දහවල් කාලය කිස් නොකර ගන්නේය. අමෝධං කෛරා අමෝධ කියන්නේ නොදිස් කියන්නේ. අමෝධං කෛරා මුසිස් කරන්නේය. එතකොට හිස්ව කාලය ගත කරන්නට එපා. ඉතරුගේ තමන්ට වැඩදායක නොවන පරිදි මේ කාලයේ ගෙවා දමන්නට එපා කියන එකයි. එතන වැඩෙන්නේ මේ සාහසයෙන් ලබා ගත යුතු නියම අර්ථය සිතර ගැනීම පිළිබඳ වූ වැඩය. අමෝධං දිවසං කෛරා අපේන බහු කියනවා. අපේන කියන්නේ ස්වල්ප වශයෙන්වත්, බහු කියන්නේ බොහෝ වශයෙන්වත්. ස්වල්ප වශයෙන් හෝ බහුල වශයෙන් හෝ බොහෝ වශයෙන් හෝ සමාජයේ දහවල් කාලය සිත් නොකර ගන්නේය, නොසිත් කරන්නේය. යම් යම් විදහතේ රත්ින් සබුණං තත්ත ජීවිතං. ඒ වගේ යම් යම් රාත්‍රියක් ගත දෙන්නේයේද, ඉස්ක ගත දෙන්නේයේද, එය ඔබගේ ජීවිතයට වන්නා වූ අඩුවකි. සබුණං කං වූනං තත්ත ජීවිතං. ඒ තැනැත්තාගේ ජීවිතයට වන අඩුවක්. සමාජයේ භාගද, සමාජ දවස, අපි ගන්න දවාල සහ රාත්‍රිය. ඒ රාත්‍රියේ තමාට වැඩදායක නොවන පරිදි මේ ජීවිතය ගත කළේ නම්, ඒ තැනැත්තාට ඒ දවස ප්‍රයෝජනවත් දවසක් නොවේයි. එබැවින් ඒක හිත් දිනයක්. ඒක හිත් දිනයක්. ඒක ඔහුගේ ජීවිතය පිළිබඳ වූ හිත් දිනයක් වෙනවා. ඒකයි මේ කියන්නේ. අමෝගං දිවසං අයිරා අපේන බහු කියනවා. යම් යම් විජහත්තේ රත්තින් බදුනම් පස්ස ජීවි. එනිසා කරන්නට උගල්ලන්නේ කුමක්ද? චරතෝ පිට්ඨතෝ වාපි ආසීන තෛලක්තවා උපේති චරිමාරත්ති නතේ කාලෝ පමතිතුම්. චරතෝ පිට්ඨතෝ ආසීන තෛලන කියන මේ වචන හතරින් කියන්නේ සතර ඉරියව්. ඉරියව් සතර. චරතෝ කියන්නේ සක්මන් කිරීම. චිත්තතෝ කියන්නේ සිටීම, හිත ගැනීම. ආසීන කියන්නේ ඉඳ ගැනීම. සයමී කියන්නේ ඇලවී සිටීම. ඔය ඉරියව් හතරම ප්‍රධාන ඉරියව් හතර. ඒ සක්මන් කිරීම, සිටීම, ඉඳීම ආ සයමී කිරීම කියන මේ ඉරියව් හතරෙන් කවර කවර ඉරියව්වක් තමන් පවත්වතත් උපේ චරිමාර. එතන රත්ති කියන වචනයෙන් ගන්නට තිබෙන මොහොත කියන්නේ උපේ චරිමාරත්ති කියන්නේ එළඹ සිටින් තිබෙන්නේ අවසාන චරිම කියලා කියන අන්තිම කියන එළඹ සිටින්නේ අන්තිම මොහොතයි අවසාන මොහොතයි චරිමාරත් එළඹ සිටින්නේ අවසාන නැතේ කාලෝ පමජිතුන් ඔබට ප්‍රමාද වීමට කාලයක් නැත්තේය. ප්‍රමාද වීමට කාලයක් නැත්තේය. ඒ මොකද ක්ෂණා පීතා සෝචන්ති කියලා කියනවා. තමා ජීවත් වන මේ කාලයෙහිදී ඒ ජීවිතයෙන් ලබාගත යුතු සාතනික වශයෙන් දැක්වෙන අර්ථය සිදු කර ගතහොත් ඒ තැනැත්තා තමාගෙන් ඉක්ම ගිය ක්ෂණය ගැන කලකා පසුව පසුතැවිලි බවට පත් වෙනවා. පසුතැවිලි වෙනවා. කමා පීතා සෝචං. අනේ නිසා කියනවා උපේති චරිමාර. මේ ඉලබති දෙන්නේ අන්තිම මොහොතයි, අන්තිම රාත්‍රියයි. ඒ වචනේ තේරුම ඉලබති දෙන්නේ අන්තිම රාත්‍රියයි. නතේ කාලෝ පමජිතුන් ඔබට ප්‍රමාද වන්නට කාලයක් නැත්තේය. ප්‍රමාද වන්නට කාලයක් නැත්තේය. එතකොට ප්‍රමාද වන්නට කාලේ කියන්නේ මොකද්ද? ප්‍රමාදේ කියන්නේ මොකද්ද? ප්‍රමාදේ කියන්නේ අප්‍රමාද කියන එකට විරුද්ධාර්ථවත් වචනයක්. අප්පමාදෝ අමත පදං තමාදෝ මච්චිනු පදං අප්පමත්තා නියන්ති ඒකමත්තා රතං එමනේ අප්පමාදෝ අමත පදං අප්‍රමාදය අමෘත පදය එමකද අමෘතේ කියන නිවන ලබාගත හැකි වන්නේ කාටද අප්‍රමාද වූ තැනැත්තාට කියන්නේ සිහියෙන් යුතුව කටයුතු කරන සතිපට්ඨානිය වඩන සිහියෙන් යුතුව ක්‍රියා කරන තැනැත්තාට තමා තැනැත්තා තමයි අප්‍රමාදව කටයුතු කරන්න කියන්නේ අන්න ඒක අමෘත පදය කියන අමෘතේ කියන නිවනට හේතුව අප්‍රමාද වූ අමෘත පදය ප්‍රමාද මච්චුනෝ පරං ප්‍රමාදයේ කුමකටද හේතු වන්නේ මච්චුනෝ පරං මරණයට හේතුව එයි ප්‍රමාද විහාරී කුද්දලයා පිළිබඳව ඉදීම නැරීම ඉදීම නැරීම කියන එක පිළිබඳව කවර සීමාවක්වත් දක්වන්නේ නැහැ කොතෙක් කලකින් ඔහුගේ ඉදීම හා නැරීම නවතිනවාද කියලා එහෙම පෙන්වන්නෙත් නැහැ නමුත් ඒ අප්‍රමාද කුද්දලයේ පිළිබඳව නම් එහෙම දක්වන්නට පුළුවන් අප්‍රමාද වූ පුද්ගලයන් පිළිබඳව දක්වන කාරණයක් තමයි කීන නිරයෝනි කීන පිරච්ඡාන යෝනි කීන දෙත්තිවිසයෝ සෝතාපන්නෝ හමස්මි අවිපාත ධම්මෝ සත්තක්කත් පරමෝ සම්බෝධි පරායම් කියන මේ ප්‍රකාශ කළ හැකි පුද්ගලයෙකු හැටියට දක්වන සෝවාන් කීන නිරයෝනි නිරේ ඉපදීමේ හේතුව නැති කෙනෙක් වී කීන නිරයෝනි කීන ප්‍රත්‍යක්ෂාන යෝනි තිරිපන් යෝනි ඉදීම නැති කෙනෙක් විනති කළ කෙනෙක් නී ප්‍රත්‍යක්ෂාන යෝනි කීන පෙත්තිවිසයෝ ප්‍රේතාත්ම භාවී ඉදීම නැති කෙනෙක් නී කීන පෙත්තිවිසය සෝතාපන්න හමස්මි තම සෝවාන් කෙනෙක් නී සෝතාපන්නී කී සෝතාපන්න හමස්මි අවිනිපාත ධම්මෝ ධම්මෝ මේ සහතර ඉලයාදී සතර අපායන්ට වැටෙන කෙනෙක් නොවේද අවිනිපාත ධම්ම නියතෝ සත්තක්කත් පරමු ඉන් දෙව් කියන මේ ආත්ම භාවයන් ඉපත් කරක් උපදින ත්වයේට ත්වයේ ඇතිකර ගත්ත කෙනෙක් ඉති ඉබේහා ඉන්න කෙනෙක් කියන්නේ සත්තක්කත් පරමු නියතෝ සම්බෝධි පරාය සම්බෝධියයි කියන අරහත්වයට පැමිණ දුක් කෙලවර කිරීම නියත වූ පුද්ගලයෙක් කියන්නේ එහෙම කියන්නට පුළුවන්කම කාටද ඇතිවන්නේ ඒ අප්‍රමාද පුද්ගලයා. එහෙම නැත්නම් කියන ප්‍රමාද පුද්ගලයා නම් ප්‍රමාදෝ මච්චිනෝ පරං. අප්‍රමත්තා නමියං. ඒක කියන්නේ අප්‍රමත්තා නමියං කියන්නේ අප්‍රමාද වූ නමියං නොමරති. ඒ කියන්නේ මොකද? ඔවුන් නොමරන්නේ මැරෙන්නට උවමනා කරන ඉපදීම නවත්වන දෙයක්. අප්‍රමත්තා නමියං ඔවුන් මැරෙන්නේ නැහැ. ඇයි මැරෙන්නේ නැත්තේ? මැරෙන්නට නම් උපදින්න පුළුවන්. ඒ කියන්නේ ස්කන්ධ පංචකයක් තවත් කෙනෙකු කුලියට ලැබෙනවා නම් ඒ ලැබුණොත් ඒ ස්කන්ධ පංචකය නැති වෙනවා. ඒක තමයි ඒ ස්කන්ධ පංචකයේදී ලැබීම ඉපදීමයි කියලා කියනවා. ඒ ස්කන්ධ පංචකයේදී නිවියා මරණය කියලා කියනවා. කණ්ඩා විරුද්ධාන්තින චත්‍ය ආන්නෝ කියන්නේ. සංයෝමයි නැතිවන්නේ. නෑ චත්‍ය ආන්නෝ වෙන එකක් නෙමෙයි. ඒකෝද මරණය කියන්නේ මේ සංගම්ගේ නිවීම. එනිසාමී මරණය කියන එක තේරුවේ කොහොමද බුදුරජාණන් වහන්සේ වදාරලා තියන්නේ මොකක්ද මේ මරණය මරණය කියන්නේ චුති චවන්ත අධේරු අන්තරධානම් මක්ඛි මරණං කාල ක්‍රියා සම්ධානම් දේරු කලයේ කරත් නික්කේපෝ කොහොම විදිහට දක්වන්නේ සම්ධානම් දේරු සම්ධානයේ දේහයේ නිවීම ඒකයි මරණය සම්ධානම් දේරු සම්ධානම් දේරු වන්නට සංධානයන් උපාදෝ කියන ස්කන්ධයන්ගේ ඉදීමක් ඇතිවීමක් වෙන්න ඕනේ ඒවා දෙන්නේ නැති වෙන. එතකොට ඒ ප්‍රමාද විහාරී පුද්ගලයාගේ කියන කෙනා කෙලෙස් බහුල පුද්ගලයෙක්. ඒ ක්ලේශ බහුල පුද්ගලයා සාමාන්‍යයෙන් කෙලෙස් තුනී කරගෙන ගියා. කෙලෙසුන්ගෙන් සාමාන්‍යයෙන් ඉදහස් වෙන තුරු ඒ තනත්තා නැවත නැවත උපදීම නවත්වන්නේ නැහැ. නැවත නැවත උපදීම සිදුවේ නම් ඒතනක් කාට නැවත නැවත මරණයක් එළඹෙනවා. ඒ නිසා මරණය නැති කරගන්නට නම් කල යුතු පිළිෙන්නේ මේ ස්කන්ධයන්ගේ ලැබීමේ හේතුව නැත්නම් හේතුන් නැති කරගන්න. ඒ හේතුන් නැති කරන්නට නම් ස්කන්ධයෝ කවර හොඳ කියන එක දැනගෙන ඒ ස්කන්ධයන් කවර හේතුවකින් ලැබෙන්නේ උද කියලා දැනගෙන ඒ දුක් ඒ ස්කන්ධයන්ගේ ඒ ස්කන්ධයන් ලබා දෙවන හේතුව ඒ ක්ලේශ ධර්මයන් පහමුවින් දුරු කිරීමේ ප්‍රතිපදාවක යෙදී ඒ දුරු කිරීම කරන්නට උන අනේක තමයි භාවනාවෙන් උත්කන්නන්නේ ඒ සඳහා මේ පිටුතුන්ගේ චිත්ත කර්මයෙන් කිරීම සඳහා තමයි විපස්සනා භූමිය පිළිබඳව විස්තරයක් අප ආරම්භ කළේ ඒ පිළිබඳ අද කෙලේ ඇති ජීවිතයේ රූපයේ පිළිබඳව කතාව අපි ඊළඟ දවසේ ඒ දැන සිට යන්න බලාපොරොත්තු වෙනවා අපේ සබ්බේ සංඛාරානි චාපි යදා පඤ්ඤාය පත්ති යතර දින්නති දුක්ඛේ සමුදෝ සියා සබ්බේ සංඛාරානි චාපි යදා පඤ්ඤාය පත්ති යතර දින්නති දුක්ඛේ සමුදෝ සියා සබ්බේ ධම්මාන චාපි යදා පඤ්ඤාය පත්ති යතර දින්නති දුක්ඛේ සමුදෝ සියා දුක්ඛපත්තාදි සුඛා දත්තාදි භය සුඛපත්තාදි සුඛා උපති විපාදිනු ආකාශත්තාච කුම්මත්තා දේවා නාගමිච්චා නන්තනං විද්වා සංගත්තං සාතනං ආකාශත්තාච කුම්මත්තා දේවා නාගමිච්චා නන්තනං විද්වා ප්‍රංගත් සම්පාදනං ආකාශත්තාච කුම්මත්තා දේවා නාගමිච්චා නන්තනං විද්වා උදයන්තු සුවහතරං